මහින්ද රාජපක්ෂ මේ රට බාර දෙනකොට ඩොලරයකට ගෙව්වේ 131යි. අද 135යි. මහින්ද රාජපක්ෂ රට බාර දෙනකොට ජාත්‍යන්තර සංචිතයේ ඇමරිකානු ඩොලර් බිලියන 8.2යි. අද 6.2යි. භාණ්ඩාගාරය සල්ලි අච්චු ගන්න ලෑස්ති වෙනකොට අපේ මේ මන්ත්‍රීවරු භාණ්ඩාගාර බිල්පත් පනත පරාදය කරලා අපි පළවෙනි අතුල් පාර ආණ්ඩුවට ගැව්වා. ඒ නිසා අද කොන්ත්‍රාත්කරුවන්ට මුදල් නැහැ. වැඩි ගොඩ දාන මිනිස්සුන්ට වඩු බාසුන්නෑට රක්ෂා කරමින් සිටි ලක්ෂ ගණන් ජනයට රක්ෂා නැහැ. නැවත මේ රට ගොඩනගන්න පුළුවන් එකම නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත කැන්දන් එීම පමණයි.